අතිගරු ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා එතුමා එතුමාගේ අදහස් දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ අයවැයෙත් සුළුසුළු අඩුපාඩු තිබෙන්නේ නැතුව නෙවෙයි. ඒව ගැන කතා කරන්න, ඒව ගැන විවාද කරන්න තමයි අපි මේ සභාව තුළ මේ දින ගණනක් වෙන් කරගෙන විවාද කරන්නේ. අපි එම අවස්ථාවේදී කළ යුත්තේ පක්ෂ විපක්ෂ වශයෙන් බෙදිලා දේශපාලන වාසි ගන්න, ඒ දේශපාලන වාසිය ගන්න කතාවල් හදලා මෙතන කරන එක නෙවෙයි. අපිට වගකීමෙන් කතා කරන එක තමයි මෙතන තියෙන වගකීම.